You know, today I'm going to teach about the Word of God, how to use the Word of God. මම අද දවසේ ඔබට ගෙනෙන වචනය තමයි දෙවියන් වහන්සේගේ වචනය කෙසේද අපි පාවිච්චි කරන්නේ? To have a unique blessing. ඉතා පුදුම වූ ආශිර්වාදයක් ලබා ගන්නට. By managing your mind. ඉතා විශේෂිත වූ ආශිර්වාද දෙවියන් වහන්සේගෙන් ලබා ගන්න අපගේ මනස නිවැරදි ආකාරයෙන් කළමනාකරණය කිරීම තුලින්. And the benefit of it, this application of the word of God, මේ ආකාරයට දෙවියන් වහන්සේගේ වචනය පාවිච්චි කිරීමේ වාසිය තමයි that you could live a life worry free. මෙහි ඇති වාසිය තමයි ඔබට කනස්සලු වීමෙන් තොර ජිකණතන් කරදර වීමෙන් තොර ජීවිතයක් භුක්ති විඳින්න පුළුවන්. Can you imagine a life where you have no worries? ඔබට හිතා ගන්න පුළුවන්ද ඒ කනස්සලු වීම, කරදර වීම, කනගාටු වීම නැති ජීවිතයක්? Many people think it's not possible. බොහෝ මිනිස්සුන් හිතනවා මේ කළ නොහැකි දෙයක් කියලා. How is it possible to live without worry or concern? කොහොමද මෙවැනි ජීවිතයක් ගත කරන්න පුළුවන් කරදර කනස්සලු වීම වලින් තොර ජීවිතයක්? But the word of God teaches us how we could live a life like this where we are not moved by anything else. Amen. But we are only moved by the word of God. දෙවියන් වහන්සේගේ වචනය අපිට උගන්වනු ලබන වචනය කරන කොටගෙන මෙසේ කරදර කනස්සලු කනගාටු වීමෙන් තොර ජීවිතයක් ගත කරන්නේ කොහොමද අපගේ වාතාවරණයන් වලින් අපි බලපෑමට ලක්වන්නේ නැතුව දෙවියන් වහන්සේගේ වචනයට පමණක් ඉඩ දෙන්න අපගේ ජීවිතයට බලපෑම ඇති කරන්නට. This is such an important teaching. මේ ඉතාමත්ම වැදගත් ඉගැන්වීමක්. I prayed a lot for this teaching. මම බොහෝ යාඥා කරා මේ ඉගැන්වීම පිළිබඳව. First to myself. ප්‍රථමයෙන් මා පිළිබඳව. And for all of you. සහ ඔබ සියලු දෙනා උදෙසා. So let's look at Philippians chapter 4. අපි බලමු verses 6 and 7. පිලිපි පොතේ 4 වන පරිච්ඡේදයේ 6 සහ 7 පද දෙස. It says be careful for nothing but in everything by prayer and supplication with thanksgiving let your requests be known unto God. නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලෙහිදී ස්තුතිදීම් සමග යාඥාවෙන්ද කන්නලව්ෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වා පල්ලා. And the peace of God which passes all understanding shall keep your hearts and your mind through Christ Jesus. එවිට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුඹලාගේ සිත්ද සිතුවිලිද ආරක්ෂා කරනවා ඇත. Wonderful. ඉතා අලංකාරයි. Now it starts by saying be careful for nothing. මේ සානේ ආරම්භක මේ මුල හරිය කියන්නේ කිසිවක් ගැන ඔබ කනගාටු වෙන්න එපා. And the Greek word used there for careful. එතන ඒ සැලකිලිමත් වීම ගැන කියන ග්‍රීක පදය තමයි. It says the Greek word is there you are. It says Miriam Noya. I don't know how to pronounce Greek වචනේ. You can see that it's Greek, okay? And so the meaning of that is do not be concerned, do not be anxious, do not be worried. ඒ ග්‍රීක පදේ අර්ථකථනය තමයි ඔබ කරදර වන්න එපා, ඔබ සැලකිලිමත් වන්න එපා යම් දෙයක් පිළිබඳව. Now it is like this. When we are even right now you're listening to my sermon dan unat oba mage deshanawata ahum kam dena athara in a to a mind there are many thoughts that are coming obage manaseta vivida akare situili dan unat paminenawa you know while you're listening dan oba ahum kam dena athara there are other thoughts coming bombarding your mind wenat situili obage manaseta enawa you're thinking what is for lunch dawal kaema kanne mokakda mama What am I going to cook for dinner? The ladies are thinking. Ratri aaharayata mokakda man karanne kiyala kaanthawan. And some of you are looking at, oh, what a lovely shirt. What a lovely suit pastor is wearing. Samahara hithana sabhapalakathuma ita anarga shirt ekak ændala, anarga suit ekak ændala kiyala. And we are so many thoughts are coming. Vivida aakare situili obata paminenawa den. But at the same time, you have ability in your mind to focus on one particular thought. නමුත් ඒ අතරෙම ඔබගේ මනසට හැකියාව තිබෙනවා එක සිතුවිල්ලක් කෙරෙහි ඔබගේ අවධානය ගෙනෙන්නට. Now your mind will choose out of all these thoughts. He will choose to dwell on one particular thought and focus on it. ඔබගේ මනස දැන් තෝරා ගැනීමක් කරනවා එක සිතුවිල්ලක් කෙරෙහි පමණක් අවධානය යොමු කරන්නට. Now what the word of God is saying is don't let that thought be a thought of anxiety. දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලව ඔබගේ සිතුවිලි ඒ කනගාටු වීමේ නැත්නම් කරදර වීමේ කනස්සලු වීමේ සිතුවිලි වලට ඉඩ දෙන්න එපා ඔබ. Don't let it draw you away from what your real focus should be. ඔබගේ નિયમિત નિશ્ચિત අවධානය යොමු කළ යුතු කාරණාවෙන් ඔබගේ අවධානය කඩ කරන්න ඉඩ දෙන්න එපා මේ කනස්සලු වීමේ සිතුවිලි වලට. In other words, he's saying many thoughts are coming but don't take that thought. That thought which pulls you away from the word of God and the blessing of God. ඔබගේ මනසට විවිධාකාර වූ සිතුවිලි පැමුණුනත් ඔබ ඒ සිතුවිලි ගැන සැලකිලිමත් වෙන්න එපා. ඒ දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් වළක්වන එම සිතුවිලි පිළිබඳ ඔබ සැලකිලිමත් වන්න එපා. So be careful. එම නිසා ඔබ ප්‍රවේශම් වන්න. You need to watch what are the thoughts coming. ඔබ බලන්න අවශ්‍යයි ඔබ ඒ ඔබට පැමිණෙන සිතුවිලි කුමක්ද කියලා. Take no thought that brings anxiety, that pulls you away from the blessing of God and the peace of God. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නැත්නම් දෙවියන් වහන්සේගේ සමාදානයෙන් ඔබව ඉවත් කරන ඔබගේ අවධානය කඩ කරන කිසිම සිතුවිල්ලක් ගැන ඔබ සිතන්න එපා. You know, anxiety is a terrible thing. ඔබ දන්නවද ඒ කනස්සලු වීම නැත්නම් කරදර වීම ඉතාමත්ම ඍණවාදී දෙයක්. Many people are anxious. They are anxious all the time. බොහෝ අය කනගාටුවෙන් කරදර වී සිටිනවා නිරන්තරයෙන්. Some people are anxious when they wake up in the night, they're anxious, they're thinking about something. සමහර අය රාත්‍රියේ නිින්දෙන් නැගිට්ටම ඔවුන් කනස්සලු වෙනවා. And they can't sleep after that. ඊට පස්සේ ඔවුන්ට නිදා ගන්න බැහැ. The first thing when they wake up in the morning, their thoughts are filled with anxiety. උදෑසන ඔවුන් නැගිට හැටි ඔවුන්ගේ සිතුවිලි මේ කරදරකාරී කනස්සලු වීම සිතුවිලි වලින් පිරීලා. And they're stressed all the time. නිරන්තරයෙන්ම පීඩණයෙන් සිටින්නේ. And this is amounts to many sicknesses and diseases as well. එම නිසා බොහෝ රෝගවලට ඔබගේ ශරීරය ඔබ ඉඩ දෙනවා. It robs you. It chokes the life of God in you. දෙවියන් වහන්සේගේ ජීවනය ඔබ තුල ක්‍රියා කරනේම ජීවනයට ඉඩ දෙන්නේ නැහැ මේ කරදර කනස්සලු වීම. So it's so important that we learn how to resist this anxiety, anxious thoughts. එම නිසා ඊට වැදගත් කාරණාවක් තමයි අපි ඉගෙන ගැනීම මෙවැනි කනස්සලු වීම කරදර කනගාටු සිතුවිලි ප්‍රතික්ෂේප කරන්න කෙසේද කියලා. In Matthew chapter 6 verse 25 to 27 the Lord Jesus speaking. අපි බලමු මැතිව් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ දිසා යේසුස් වහන්සේ මේ ස්ථානයේ කතා. Therefore I say unto you take no thought. Now that's the same word used there. For your life, for what you shall eat, what you shall drink, nor yet for your body, what you shall put on. Is not life more than meat and the body than remnant? Matthew 6:25 වන පදය. එහෙන් නුඹලාට කියමි කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත් කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙල්ලා. කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද උතුම් නොවේද? Let's continue verse 28. 28 වන පදයේ දෙස බලමු. And why take ye thought for your clothes remnant? Consider the lilies of the field, how they grow. They toil not, neither do they spin. Verse, continue. You read. 28 වන පදයේ නුඹලා ඇඳුම් ගැන කුමක් නිසා කනස්සලු වන්නහුද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරපල්ලා. ඒවා වෙහෙසෙන්නේවත් නූල් කටින්නේවත් නැත. Yet I say unto you that even Solomon in his glory was not arrayed like one of these. Continue. එහෙත් සාලමොන් පවා සොකිය සියලු ආශ්චර්යෙහිදී ඒවායින් එකක් ලෙස පැළඳී නොසිටියේය. Shall we go to 32 please? අපි 32 වන පදයේ දෙස බලමු. After all these things do the Gentiles seek, for your heavenly Father knows that ye have need for all of these things. 32 වන පදයේ මත් නිසාද මේ සියල්ල අන්‍ය ජාතිහු සොයති. මේ සියල්ල නුඹලාට ඕනෑ බව නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ දන්නාසේක. Let's look at 31 again. 31. 31 වන පදයේ දෙස බලමු. But this echo. Therefore take no thought saying, what shall we eat, or what shall we drink, or what shall we whatever shall we be clothed. 31 එහෙයින් කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියමින් කනස්සලු නොවෙල්ලා. So there's instruction. He said, do not be anxious by these things that the people who do not know God are going after. දෙවියන් වහන්සේ නොදන්නා සෙනග ලුහුබඳින දේවල් ගැන ඔබ කනස්සලු වෙන්න එපා කියලා මෙතන උපදේශයක් තිබෙනවා. You are being anxious will not make things better. ඔබ කනස්සලු වීමෙන් කිසිම යහපතක් සිදුවන්නේ නැහැ. In fact, anxiety makes things worse, because being anxious, you are thinking the worst things that had not happened, you think it has happened. කනස්සලු වීම කරන කරගෙන එන්න එන්න තත්වය බරපතල වෙනවා මිසක් කිසිම යහපතක් වන්නේ නැහැ. මොකද කනස්සලු වීමෙන් ඔබ තිබෙන තත්වයට වඩා තත්වය අසීරු ලෙස ඔබ සිතනවා. But the people in the world today, the Bible says, Jesus says, the pagans, the unbelievers, they are the ones who are worried and they run after these things. Bible e sandahan wenawa me loke seten senaga naththam anya jatihu tamai meweni dewal pilibandawa kanassalu wela ewa pitipasse luhu bandinne. If you look at the world today, it's a rat race. People are running after things and pleasures and money and all these things. අපි ලෝකයේ දෙස බැලුවොත් මිනිස්සු එහෙ මෙහෙ දුවනවා මුදල් ලෞකික දේවල් ලුහුබඳිමින්. If you go to the west, you know, western countries, the world is so fast there. බටහිර රටවල් වල ඉත වේගෙන් සියල්ල සිද්ධ වෙනවා. Because everyone is running faster to get things. මන්ද සියලු දෙනා ඉත වේගයෙන් ඉදිරියට යන්න උත්සාහ කරනවා යම් දේවල් ලබා ගන්න පිණිස. And everybody thinks I have to keep pace. I have to run. If I don't run, I'll be left behind. මම දුවන්න අවශ්‍යයි. මමත් වේගයෙන් යන්න අවශ්‍යයි. නැත්නම් මම පරාද වෙනවා කියලා. And after some time everyone is tired and stressed. යම් කාලයකට පස්සේ හැමෝම ඒ පීඩාකාර පීඩණයට ලක් වෙලා ඉත වෙහෙසව සිටිනවා. Everyone is stressed. හැමෝම වෙහෙසව පීඩණයෙන් සිටිනවා. The pace is getting more and more. එන්න එන්නම ඒ pace වේගය වැඩි වෙනවා. And people resort to alcohol and drugs and all kinds of things. Emanisa manushya vivida akareta abbahivim walta lak wenawa. You know, people are taking drugs today. Why are they taking drugs? They can't cope with the pace that is around them. Ai boho aya e kudu matpam walta abbahi wenne manda ounta me loke yana vegayat ekka ounta yanna beri nisa. But the Bible says in 6:32, we don't need to take that, because our Father in heaven knows that we need these things. නමුත් බයිබලයේ කියන දේ තමයි අපගේ ස්වර්ගීය පියාණන් දන්නවා අපට මේ සියල්ල අවශ්‍ය බව. Our God is our heavenly Father. අපගේ දෙවියන් වහන්සේ අපගේ ස්වර්ගීක පියාණන් වහන්සේ. You know, that is why this is not a religion. ඒක තමයි මෙය ආගමක් නොවේ කියලා කියන්නේ. No religion calls their God Father. කිසිම ආගමක ඔවුන්ගේ දෙවියන් වහන්සේට පියාණනි කියලා කියන්නේ නැහැ. But we have a father who loves us. He's a loving father. නමුත් අපගේ පියාණන් වහන්සේ ඉතාමත් ප්‍රේමණීයයි. උන්වහන්සේ අපට ප්‍රේම කරනවා. He knows that we need money. He knows that we need food. He knows that we need clothes. උන්වහන්සේ දන්නවා අපට මුදල් අවශ්‍යයි, ආහාර අවශ්‍යයි, ඇඳුම් පැළඳුම් අවශ්‍යයි කියලා අපගේ දෙවියන් වහන්සේ දන්නවා. So we don't need to worry. ඒක නිසා අපි කනස්සලු වෙන්න අවශ්‍ය නැහැ. Jesus said, look at the birds. Yesus වහන්සේ කියපු එක දෙය තමයි පක්ෂීන් දෙස බලන්න. They don't get worried what food they're going to collect. ඔවුන් කනස්සලු වෙන්නේ කුමන ආහාර ඔවුන් ගන්න කන්න ඉන්නවද කියලා. Our heavenly Father provides for them. අපගේ ස්වර්ගීය පියාණන් උන්වහන්සේ. You know, this time when we went to England, our children and including us, we were going round picking, you know, berries. අපි එංගලන්තේ ඉන්න කාලේ අපි කාලයක් ගත කර අපි ඒ බෙරිසේ පළතුරු අහුලමින් ගියා. අදි in every country there are things for birds to eat in the summer. හැම රටකම හැම දේශයකම පක්ෂීන්ට ආහාරයට ගන්න කෑම තියෙනවා හැමතැනම. You know, my mother-in-law asked me, that made me think, you know, what are the birds, what do birds in Sri Lanka eat? මගේ නැන්දම මගෙන් අහපු දෙයක් තමයි මේ ලංකාවේ පක්ෂීන් මොනවද කන්නේ කියලා. She always asked me difficult questions. ඒ නිරන්තරයෙන්ම මගෙන් අහන්නේ අමාරු ප්‍රශ්න. Hallelujah. You must give me some answers to that. ඒකට පිළිතුරක් ඔබ මට දෙන්න. I was going for a walk that day. I saw this jam. You know, jam trees, jam. I thought that is birds eat that jam, no? So we mustn't cut down the jam trees. අර මම ඇවිදගෙන යනකොට මම දැක්ක ජෑම් ගහක් ඒකේ අර පොඩි ජෑම් ගෙඩි තියෙනවා ඒකත් පක්ෂීන් ආහාරයට ගන්නවා. See, you know, we live in a world where people are so concerned about their happiness, about what they can get and how they can, you know, get what others have got. අපි ජීවත් වෙන ලෝකයේ බොහෝ වෙට මිනිස්සුયા බලන්නේ ඔවුන්ට කෙසේ සතුටු වෙන්න පුළුවන්ද අන්න අය තුල තිබෙන දේ අන්න අයට ඇති දේ ඔවුන්ගේ සතුට කොහොමද ලබා ගන්න කියලා. If that one can have this one, I also want it. And there is a constant struggle. අර මිනිස්සුන්ට ඒ දේ තිබෙනවා නම් මට කොහොමද ඒ දේ ලබා ගන්න පුළුවන් කියලා දිගින් දිගටම පොරබදිනවා ජීවිතේ. But the Bible says, but seek ye first the kingdom of God. නමුත් බයිබලයේ කියන දෙයක් තමයි ප්‍රථමයෙන්ම දෙවියන් වහන්සේගේ රාජ්‍යය සොයන්න. Seek ye first the kingdom of God and all these things shall be added unto you. පළමුවෙන්ම අපි දෙවියන් වහන්සේගේ රාජධානිය සොයන කල අන් සියල්ල අපට දෙනු ලැබේ. Be concerned about seeing God's kingdom established. ඔබ සැලකිලිමත් වෙන්න දෙවියන් වහන්සේගේ රාජධානිය ප්‍රථමයෙන්ම ස්ථාපිත වෙනවා දකින්න. Be concerned first to establish the righteousness of God, manifest the righteousness of God in your life, in your family, in your nation. ඔබගේ ජීවිතයේ ඔබගේ පවුල වෙන්න පුළුවන් ඔබගේ දේශයේ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශ වෙන්න ඔබ ඉඩ සලස්සන්න. It's not about you and your family only. ඔබ ගැනත් ඔබගේ පවුල ගැනත් පමණක් නෙවෙයි. It's not only about your happiness and your enjoyment. ඔබගේ සතුට ඔබ භුක්ති විඳින ආකාරය පිළිබඳ පමණක් නෙවෙයි. Hallelujah. Let spiritual things be the uppermost important thing in your life. අපි ආත්මික කාරණා උදෙසා ප්‍රථම ස්ථානයක් දෙමු අපගේ ජීවිතයේ. That you think about God in the morning, the first thing you wake up in the morning, you must discipline yourself to think about God. ඔබ උදෑසන නැගිට්ටහම ඔබ විනයකට පැමිණෙන්න අවශ්‍යයි. ඔබ ප්‍රථමයෙන්ම කල්පනා කරන්නේ දෙවියන් වහන්සේගේ කාරණා පිළිබඳව. You thank the Lord as soon as you get up from the bed, say, thank you God for this day. ඔබ උදෑසන අවදි වෙච්ච හැටි ඔබ දෙවියන් වහන්සේට කියා සිටින්න ස්තුති ස්වාමීනි මේ දවස ගැන. You know, I can guarantee if you don't discipline like that, your first thought will be on something, some challenge you have to face in the day. ඔබගේ මනස ඔබ මේ ආකාරයට දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න විනයකට ගෙනාවේ නැත්නම් මම ඔබට නිසකව කියන්න කැමතියි ඔබගේ සිතුවිලි යන්නේ ඔබට දවස ඇති අභියෝගය කෙරෙහි. Hallelujah. You know, think about God, his love for you, how much he loves you, how much he cares for you, and begin to thank him. ඔබ දෙවියන් වහන්සේගේ සිතුවිලි උන්වහන්සේ ඔබට සලකන ආකාරය උන්වහන්සේ ඔබට සපයන ආකාරය පිලිබඳ සිතන්. Fill your thoughts with God thoughts. ඔබගේ සිතුවිලි ඔබ දෙවියන් වහන්සේගේ සිතුවිලි වලින් පුරවන්න. So we must learn to think spiritually and not think carnally. අපි ඉගෙන ගන්න අවශ්‍යයි පුහුණු වෙන්න අවශ්‍යයි ආත්මික ආකාරයෙන් සිතන්න මාංශයෙන් සිතනවට වඩා. To think spiritually. ආත්මික දේ ගැන. ආත්මික දේ පිළිබඳ සිතන්න. There are many Christians in churches today who think still they think carnally. Boho kitunwan inno sabawala oun boho lesa hitanne maansikawa. They are always thinking what I don't have. Mata nathi de gana thamai oun nirantarenma sitanne. The pastor Gamini said today he was thinking about what we have others do not have. Pastor Gamini kiwa api ඔහු හිතපු ආකාරය අපට තිබෙන දේ පිළිබඳ අන් අයට නැති දේ. Many people think about what other people think about you. බොහෝ අනිත් අය හිතන්නේ අන් අය අපි ගැන හිතන දේ. Some people are so obsessed if they see 2-3 people talking they think they are talking about you. සමහර අය හිතනවා දෙතුන් දෙනෙක් කතා කරනකොට අනේ මං ගැනද ඒ කතා කරන්නේ. They are always trying to please others all the time. නිරන්තරයෙන්ම අන් මනුෂ්‍ය සතුටු කරන්න උත්සාහ කරනවා. Don't strive to look good before others. ඔබ උත්සාහ වෑයම් දරන් එපා අන් අය ඉදිරියේ යහපත්ව පෙනී සිටින්න. But have a desire to please the Lord all the time. ඔබ නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේව සතුටු කරන්න ආශා කරන්න. Hallelujah. Hallelujah. Say I want to please God. ඔබ කියන්න මම කැමති දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න. Hallelujah. Hallelujah. So love the Lord with your mind. With your mind, with your thinking. Love the Lord. දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න ඔබගේ මුළු මනසින්ම. Hallelujah. Hallelujah. During the worship time. ඔබ নমස්කාර කාලේ. It's not just some songs we are singing. නිකන් ඔහෙ ගීතිකා නෙවෙයි අපි ගායනා කරන්නේ. The presence of God is the anointing. We sing with all our hearts, with all our mind, with all our soul. අපි මුඛයේ මේ සානේ තිබුණා අපි එම නිසා নমස්කාර කළ යුත්තේ මුළු හදවතින්ම අපගේ මුළු ප්‍රාණයෙන්ම මුළු මානසිකත්වයෙන්ම নমස්කාර කළ යුතුයි. When you do that, even when you go out, even the next day, these songs are in your mind. ඔබේ ආකාරයෙන් নমස්කාර කරාම ඊළඟ දවසේ මේ ස්ථානයෙන් අපි පිට වෙලා යනකොට ඊළඟ දවස් කිහිපය තුළ එම ගීතිකා අපේ මනසේ රැඳී තිබෙනවා. You wake up in the morning, you are in the bathroom, you are singing that song. Because ඊළඟ දවසේ උදෑසන නැගිට්ටහම ඔබ ඒ බාත්รูම් එකේ පවා ඒ සින්දු ගායනා කර කර. Hallelujah. Hallelujah. Making melody in your heart. ඔබගේ හදවතේ දෙවියන් වහන්සේට ඒ ගීතිකා කියමින් සිටින්න. Hallelujah. Hallelujah. Don't strive with people who are more successful than you are. ඔබට වඩා සාර්ථක පුද්ගලයන් එක්ක ඔබ තරඟ කරන්න උත්සාහ කරන්න එපා. Hallelujah. You are unique to God. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ පුදුමයක් ඔබ විශේෂිතයි. Hallelujah. Hallelujah. Praise God. දෙවියන් වහන්සේට ප්‍රශංසා. Are you receiving this morning? ඔබ යම් දෙයක් ලබා ගන්නවද මේ උදැසන? If you continue Philippians 4:6. අපි බැලුවොත් පිලිපි 4:6 දෙස. Now it says do not be anxious. It says but in everything by prayer and supplication with thanksgiving let your requests be known unto God. Amen. Esane kiyana oba kisivek gana kanagaatu nosita siyallahidi sutidin samaga yaagnyawenda kannala wenda numbalaage illim deviyan wahanseeta danwa palla. See, the word of God always shows us how to, it's not only tells us what to do, how to be successful, but also tells how to be successful. දෙවියන් වහන්සේගේ වචනේ යම් යම් දේවල් නිකම්ම කියන්නේ නැහැ. නමුත් කියනවා ඒ දේ ලබා ගන්නේ කෙසේද, සාර්ථක වෙන්න වෙන්නේ කෙසේද කියලා. So it says do not be anxious, but it tells you how you can not be anxious. එතන කියනවා කිසි දෙයක් ගැන කනගාටු වෙන්න එපා, කරදර වෙන්න එපා. ඒ වගේම කියා දෙනවා අපිට කෙසේද කනගාටු නොවි සිටිය හැකි. See, people will ask, Pastor, but how can I be not anxious? Those anxieties there. සමහර අය අහන්න පුළුවන්, Pastor, කොහොමද මම කනගාටු වෙන්නේ නැතුව, කරදර වෙන්නේ නැතුව ඉන්නේ? It says present but in everything by prayer and supplication with thanksgiving let your requests be known unto the Father. එසානේ කියනවා සියල්ලෙහිදී සුතිදීම් සමග යාඥාවෙන් කන්නලවෙන් නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන්න කියලා. You know, when Josiah and Jemima, if they want to get something from me, they will come and ask me. Hallelujah. Josiah and Jemima ට මගේ දරුවන්ට යම් දෙයක් අවශ්‍ය නම් ඔව් නැවෙලා මගෙන් ඉල්ලනවායි. Now I know when they want to ask something, I know the way they come. මම දන්නවා දැන් ඔවුන් එන ආකාරයට ඔවුන්ට මොනව හරි අවශ්‍ය නම්. Many times it has been refused by the mother. අම්මා මොනවා හරි දෙන්න බෑ කියලා කිව්වනම් මං ගාවට එනවා මොනවා හරි ඉල්ලගෙන. See, our heavenly father, you know, he likes when we come to him. ස්වර්ගික පියාණන් ඉතාමත් ආශ කරනවා අපි උන්වහන්සේ වෙතට ගියහම. He knows what we need before we could ask, but he still loves to hear that. අපි ඉල්ලන්න ප්‍රථමයෙන් උන්වහන්සේ දන්නවා අපගේ අවශ්‍යතාවය කුමක්ද කියලා. නමුත් උන්වහන්සේ ප්‍රිය කරනවා අපි උන්වහන්සේ වෙතට ගිහිල්ලා උන්වහන්සේගෙන්. The father says, tell me son, what do you want? පියා කියනවා කියන්න පුතා ඔබට කුමක්ද අවශ්‍ය? You know, he is big enough to provide every need, every want that we have. Hallelujah. දෙවියන් වහන්සේ ඉතාමත් විශාලයි. අපගේ ඕනෑම අවශ්‍යතාවයක් උන්වහන්සේට සපයන්න පුළුවන්. He is more than an earthly father. He is more than the best earthly father you could have. අපගේ ලෝකයේ අපිට ඉන්න පුළුවන් හොඳම භෞතික පියාට වඩා ඉතාමත්ම යහපත් අපගේ දෙවියන් වහන්සේ. He's big enough, he's kind enough. උන්වහන්සේ විශාලයි, උන්වහන්සේ කරුණාවන්තයි. He knows everything that we need for our future. උන්වහන්සේ දන්නවා අපගේ ජීවිතයට, අපගේ අනාගතයට අපට අවශ්‍ය සියලුම දේ මොනවද කියලා. Now this must be our mindset. මේ තමයි අපගේ මානසිකත්වයේ විය යුත්තේ. Instead of worrying, we ask God. කනස්සලු වීම, කරදරු වීම වෙනුවට අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින්න අවශ්‍යයි. We have to stop the worry. අපි කරදර වීම නවත්වලා and start our prayer. අපගේ යාඥාව ආරම්භ කළ යුතුයි. Hallelujah. Hallelujah. Stop worrying. ඔබ කරදර වීම කනස්සලු වීම නවත්වන්න. But don't stop there. එතනින් නතර වෙන්න එපා. Begin to pray unto the Father. පියාණන් වහන්සේ උදෙසා යාඥා කරන්න. Talk to the Father. පියාණන් වහන්සේට ඔබ කතා කරන්න. Don't give him a list of things to do. ඔබ දෙවියන් වහන්සේට කරන්න කියලා ලයිස්තුවක් ඉදිරිපත් කරන්න එපා. He said with thanksgiving. Hallelujah. ඉස්සානේ කියනවා ස්තුතිවන්ත හදවතකින්. You come to the Father and said, Father, thank you that you are concerned for me. ඔබ පියාණන් වහන්සේ ඉදිරිපිට ගිහිල්ලා කියන්න ස්වාමීනි පියාණනි ස්තුති ඔබ වහන්සේ මා ගැන සලකන නිසා. Thank you that you are willing to provide all my needs. Hallelujah. මගේ සියලු අවශ්‍යතා ස්වාමීනි සපයන්න ඔබ වහන්සේ සූදානම් නිසා මම ස්තුති. Hallelujah. වහන්සේට. Praise God. ප්‍රශංසා වේවා. So the prayer life of a child of God is so important. දෙවියන් වහන්සේගේ දරුවෙක්ගේ යාඥා ජීවිතය ඉතාමත්ම වැදගත්. You know, many times people come to me and they say, Pastor, and they bring a problem. And I ask them, have you prayed about this? ඔහොම අවස්ථාවල මිනිස්සුන් මා වෙත ඇවිල්ලා කියනවා පාස්ටර් මගේ මේ අවශ්‍යතාවයේ තියෙනවා මේ ප්‍රශ්නේ තිබෙනවා කියලා මම එවිට ඔවුන්ගෙන් අහනවා ඔබ මේ ගැන යාඥා කළාද? And they look like surprised. ඔවුන් පුදුම වෙනවා එවිට. They look like, Pastor, I have come to ask you to pray for me. What are you asking me with? I have prayed. බලන්නේ මේ පාස්ටර් මම ඔබ වෙතට ආවේ ඔබට කියලා යාඥා කරගන්න. ඇයි ඔබ මගෙන් අහන්නේ මම යාඥා කළාද කියලා? Hallelujah. Have you ever done that? I don't think you have done that. මම හිතන්නේ ඔබ ඒ ආකාරයෙන් කළා කියලා. You know, you got to pray. ඔබ යාඥා කළ යුතුයි. You got to pray about your partner in life if you're a young person. ඔබ තරුණ තරුණියෙක් නම් ඔබගේ සහකාරය නැත. Somebody say, Pastor, I have found somebody. I said, have you prayed about it? එක පාට කියනවා තරුණ තරුණියන් පාස්ස මම එක්කෙනෙක් හොයාගත්ත බඳින්න කිය විවාහ වෙන්න කියලා මම එවිට අහන ඔබගෙන් ඔබ යාඥා කළාද? Oh, first I didn't think about that even. මා ඒ ගැන හිතුවේවත් නැහැ කියලා කියනවා. See, your prayer life is so important. ඔබගේ යාඥා ජීවිතය ඉතාමත්ම වැදගත්. If you don't pray, you'll be bankrupt in life. ඔබ යාඥා කරේ නැත්නම් ඔබගේ ජීවිතය ඔබ බංකොලොත් වෙනවා. You'll be prayer bankrupt. So you go to everybody and say, pray for me, pray for me, pray for me. යාඥා බංකොලොත් වෙලා නිසා ඔබ අන්නය උදෙසා ගිහිල්ලා කියනවා අනේ මා ගැන යාඥා කරන්න කියලා.